රටේ විනය ඉතාමත්ම අවශ්‍යයි. නීතිය යුක්තිය සාධාරණ රජයේ සමාජයක් ඇති කරන්න. ඒ සඳහා අපි තාම ඉක්මනින් 10ක් වෙනි සංශෝධන වැනි දේවල් මේ රටේ දේශපාලනය කරන සමාජය වෙනස් කරන්න අපි ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්න. දින 3කට 4කට ඉස්සරත් ව්‍යවස්ථාදායක සභාවේ මූලික රැස්වීම තියලා ලබන සතියේ නැවතත් රැස්වෙලා මැතිවරණ කොමිෂමක්, රාජ්‍ය සේවා කොමිෂමක්, පොලිස් කොමිෂමක්, ඒ වගේම අනෙකුත් සියලුම කොමිෂන් සභාවල් මේ රටේ ඇති කළා නීතිය ගරු කරන සමාජයක් ඇති කරන්න. කිසිම බලපෑම් වලින් තොරව කටයුතු කරන්නට, අල්ලස් කොමිෂම ශක්තිමත් කරන්නට මේ සෑම දෙයක්ම සඳහා ඒ අවශ්‍යතා බලතල අපි ඔක්තෝබර් මාසේ වෙනකොට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.